සංසාර සාරෝග විනීත නිසං සන්නේත සාරං සුචිසාර දිසං සන්දේරකං සොන්න කනුපලාසං සංලාපදේසින් පනමේ සංසාබිගං කේවර මෝහනාසං සන්නාහ පන්මහර රදී විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදා සන්දස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසා සච්චවංජේන දුක්ඛාවෝපසමෙන්තුතේ ඒතේන සච්චවංජේන භයාවෝපසමෙන්තුතේ ඒතේන සච්චවංජේන රෝගාවෝපසමෙන්තුතේ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනී අනාථ පින්දිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවතේන උපසංකමි උපසංකමින් ත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ සාදු බන්තේ භගවායේ නමස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමින් ත්වා දස සංඥා භාසෙයාසි තානං කෝපනේ සංවිජ්ජති යං ගිරිමානන්දස්ස දස සංඥා සුන්ත්වා සෝ ආභූතාන සෝ පටිප්පස්සම්භේය කතමා දස අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝකේ අනබිරත සංඥා සම්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බිංකෝ අරඤ්ඤ කතෝ වා රුක්ඛ මූල කතෝ වා සොඤ්ඤාගාර කතෝ වා ඉති පටි සංචෙක්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඤ්ඤා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඤ්ඤාණං අනිච්ඡන්ති ඉති මේසු පංච සුපාදානං කන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං පුඤ්ජසානන්ද අනිච්ච සංඥා අතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද බිංකෝ අරඤ්ඤ කතෝ වා රුක්ඛ මූල කතෝ වා සුඤ්ඤාකාර කතෝ වා ඉති පටි සංචෙක්ඛති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සන්දා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොඩ්ඩම් අනන්තා මනෝ අනත්තා ධම්මා අනන්තාති ඉති මේසු චසු වජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති උච්චතානන්ද අනත්ත සංඥා අතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද බිංකෝ ඉම මේව කායං කුන්දං පාදතා අදෝ කේස මද්ධ කාතච පරියන්තං පූරං නහනම් ප්‍රකාරස්ස අසුචිනෝ පච්ච වික්ඛති අත්තේවස්මින් කායේ කේසා ලෝමානකාදන්තා තචෝ මන්සං නහාරෝ අට්ඨේ අට්ඨේ මිඤ්ඤා වක්ඛං යක්ඛං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං තෙන්තං කුම්බෝලෝහිතං සේදෝ මේදෝ අස්සවසාකේලෝ සිංහානි ලසිකා මුන්තන්ති ඉති මස්මින් කායේ අසුභානුපස්සී විහෙරති චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බිංකෝ අරඤ්ඤ කතෝ රුක්ඛ මූල කතෝ වා සුඤ්ඤාගාර කතෝ වා ඉති පටි සංචික්ඛති බහුදුක්ඛෝ අයං කායෝ බහුවාදීනවෝ ඉති මස්මින් කායේ විවිධා ආබාධ උප්පඤ්ඤන්ති සේයති දං චක්ඛු රෝගෝ සෝත රෝගෝ කන්න රෝගෝ ජිහ්වා රෝගෝ කාය රෝගෝ සීත රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩවෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡාපක්ඛණ්ඩිකා සූලා විසූචිකා කොට්ඨං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දන්දු කණ්ඩු පච්චෝ රකසා විතංචිකා ලෝහිත සින්තං මදුමේහෝ හංසාපිලකා බදන්දලා පෙත්ත සමුට්ටානාආබාධා සිම්ම සමුට්ටානාආබාධා වාත සමුට්ටානාආබාධා සන්නිපාතිකාආබාධා බුදු පරිනාමජාආබාධා විසම පරිහාරජාආබාධා ආනන්ද ආදීනව සංඥා කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද බින්කෝම් පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ද්‍යන්ති කරෝති අනභාවං ගමේති උපන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ද්‍යන්ති කරෝති අනභාවං ගමේති උපන්නං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ද්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නුම් පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ද්‍යන්ති කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද පහන සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද බිම්බෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචිත්තති ඒතං සන්තං ඒතං පරිතං යදිදං සම්බසංකාර සමතෝ සම්බෝ පටිනිස්සංගෝ තන්නක්ඛයෝ විරාගෝ නිම්මානන්ති අයං වච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද ලිංකෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ පටිසංචිග්ගති ඒතං සන්තං ඒතං පරිතං යදිදං සම්බසංකාර සමතෝ සංඝෝ පදිපටි නිස්සංගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිර්වාණන්ති අයං වච්චතානන්ද නිරෝධ සංඥා කතමාචානන්ද සම්බලෝකේ අනවිරත සංඥා ඉදානන්ද බිම්කෝ යේ ලෝකේ උපායුපානානා චේතසෝ අදිට්ඨානා විනිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදියන්තෝ අයං උච්චතානන්ද සංඝලෝකේ අනවිරත සංඥා කතමාචානන්ද සම්බසංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද බිම්බෝ සම්බසංකාරේ යට්ඨියති නරායති ජිගොච්ඡති අයං වච්චතානන්ද සම්බසංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද බිංකෝ අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජින්වා උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති දීඝං වා වස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සංවකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සංවකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංභාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංභාරං පස්ස සිස්සාමීති සික්ඛති තේති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති තේති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්‍රමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චින්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චින්තං පස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චින්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චින්තං පස්ස සිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සංගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සංගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති අයං වච්චතානන්ද ආනාපාන සති සචේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමින්වා ඉමාදස සංඥා භාසෙයාසි තානං කෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස දෙක්ඛුනෝ ඉමාදස සංඥා සොත්වාසෝ මාමාදෝඨාන සෝ පටිප්පස්සං දෙයාති අතකෝ ඉමාදස සංඥා සුද්ධයත්වා ඒනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥා භාසි අතකෝ ආයස්මා ගිරිමානන්දෝ ඉමාදස සංඥා සුන්වා සෝ ආබාදෝඨාන සෝ පටිප්පස්සන්දි වට්ටාය ජායස්මා ගිරිමානන්දෝ සම්හා ආබාධා තථා පහිනෝ ච පනායස්මතෝ සෝ නන්දස්ස සෝ ආබාදෝ සුතං ඒකං සමයං භගවා සාවද්දියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ගිරිමානන්දෝ භගවන්තං ඒතදවෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සාදු බන්තේ භගවායේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සචේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස විග්ගුණෝ උපසංකමිත්වා දස සංඥා භාසෙයාසි තානං කෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝඨාන සෝ පටිප්පස්සං දෙය්‍ය කතමා දස අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝකේ අනබිරත සංඥා සම්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සතේ කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බිම්බෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචිද්ධති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති මේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං වච්චානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනත්ත සංඥා පුඤ්ඤාගාරගතෝ වා इति පටිසංචික්ඛති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සන්ධානං අනත්තා ගහනං අනත්තා ගන්ධානං අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ඨම්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති ඉති මේ සුචසු අඤ්ඤත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං වච්චසානන්ද අනත්ත සංඥා කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද මෙංකෝ ඉමමේව කායං උන්දං පාදසලා අදෝකේසමත්තකා තච පරියන්තං පෝරන්නානං ප්‍රකාරස්ස අසුචිනෝ පච්ච විද්ධති අත්තේමස්මින් කායේ කේසාලෝ මානකා දන්තා තචෝ මන්සං නාරෝ අට්ඨි අට්ඨි මිඤ්ඤාවක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං පරිසං තිස්තං සෙම්මං කුම්බෝලෝයිතං සේදෝ මේදෝ අස්සුවසාකේලෝ සිංහානිකාරසිකා මුන්තන්තේ ඉතිමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං වච්චසානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බිම්කෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සොඤ්ඤාගාරගතෝ වා इति පටිසංචික්ඛති බහුදොක්ඛෝ කෝයං පායෝ බහුවාදීනවෝ ඉතිමස්මින් කායේ විවිධා ආභාසා උප්පජ්ජන්ති සේයතේනං චක්ඛුරෝගෝ සෝතරෝගෝ ඝානරෝගෝ ජිහ්වාරෝගෝ කායරෝගෝ ශීසරෝගෝ පන්නරෝගෝ මුඛරෝගෝ දන්තරෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චිරෝගෝ මුචාපක්ඛන්දිකාසෝ ලාභිසෝචිකා කුට්ටංගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චුරක සාවිතච්චිකා ලෝහිත පිත්තං මදුමේහෝ අංසාපිලකා භගන්දලා පිත්ත සමුට්ඨානා ආබාධා සිංහ සමුට්ඨානා ආබාධා වාත සමුට්ඨානා ආබාධා සන්නිපාතිකා උතුපරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්ඛනිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතන්නුන්නංජි ගච්ඡා පිපාසා උච්චාරෝ පස්සා හෝති ඉතිමස්මින් කායේ ආදීන වානුපස්සී විහෙරති අයං වච්චසානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පාන සංඥා ඉදානන්ද බික්ඛෝ උප්පන්නං කාම විතක්කං නාදිවාසේ ติกโรติอันภาวังกเมติอุปปันนังวิภาดวิตักขังนาธิวาสิติปะเจหติวิโนติวิญติกโรติอันภาวังกเมติอุปปันนังวินสาวิตักขังนาธิวาสิติปะเจหติวิโนติวิญติกโรติอันภาวังกเมติอุปปันอุปปันนิปาปเกอกุศเลดัมเมนาธิวาสิติปะเจหติวิโนติวิญติกโรติอันภาวังกเมติอายังวุจจตานันทภานสัญญาปัตมาจานันทวิรากสัญญาอิดานันทภิกขุอรัญญกโสวารุกขมูลกโสวาสุญญาการกโสวาอิติปฏิสัญจิกติเอตังสันตังเอตังปณีตังยะติดังสัมปสังขารสมตุสสัมโภปฏิปฏินิสสโกตันนักโยวิราโกนิพพานันติอายังวุจจตานันทวิรากสัญญาคตมาจานันทนิโรธสัญญาอิดานันทภิกขุอรัญญกโตวารุกขมูลกโตวาสุญญากาลกโตวาอิติปฏิสัญจิกติเอตังสันตังเอตังปณีตังยะติดังสัมปสังขารสมตุสัมโภปฏิปฏินิสสโกตัณหกโยนิโรโธนิพพานันติอายังวุจจตานันทนิโรธสัญญาคตมาจานันทสัมปโลกิยานวิรัตสัญญาอิดานันทภิกขุเยโลกิอุปายุปาทานาเจตโสอดิฏฐานาวินิเวสานุสยาเตปัจจันโตวิรมติณอุปาทิยันโตอายังวุจจตานันทสัมปโลกิอันวิรัตสัญญาคตมาจานันทสัมปสังขาริสุอนิจจสัญญาอิดานันทภิกขุสัมปสังขาริอัตถิยติหรายติจิกุจจติอายังวุจจตานันทสัมปสังขาริสุอนิจจสัญญาคตมาจานันทอานาปานสติอิทานันทภิกขุอรัญญกโตวารุกขมูลกโตวาสุญญากาลกโตวานิสิทติพลังคังอาบุจินวาปุจงกายังปณิธายปริมุขังสติงอุปัฏฐเปตวาโสสตวัสสสติสตุปัสสสติดีกังวาอัสสสันโตดีกังอัสสสามีติปะญานาติ ดีกังวา ปัสสสันโตดีกังปัสสสามีติปะญานาติรัสสังวาอัสสสันโตรัสสังอัสสสามีติปะญานาติรัสสังวาปัสสสันโตรัสสังปัสสสามีติปะญานาติสัมเวกายปฏิสังเวทีอัสสสิสามีติสิกขติสัมเวกายปฏิสังเวทีปัสสสิสามีติสิกขติปัสสัมภยังกายสังขารังอัสส සිස්සාමීති සික්ඛති පස්සං වයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති තීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති තීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති අයං වච්ඡතානන්ද ආනාපාන සති සතේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංපමිද්වා ඉමාදස සංඥා භාසෙයාසේ ඨානං කෝපනීතං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමාදස සංඥා සුත්වා සුවාබාලෝ ඨාන සෝපටිප්පස්සම්බෙයාති අත කෝවායස්මා ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමාදස සංඥා උගයෙත්වා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥා අභාසි අත කෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමාදස සංඥා සුන්ත්වා සෝ ආබාධෝ ඨාන සෝ පටිප්පස්සම්බි වට්ටායි චායස්මා ගිරිමානන්දෝ සම්මාපාදා තථා පයේනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකංස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආමානිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ වාපාදිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සාදු බන්තේ භගවේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමසු අනුකම්පං උපාදායාති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස බෙංකොනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙයාසි තානං කෝපනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බෙංකොනෝ දස සංඥා සුත්වා සුවාබාධෝටාන සෝ පටිප්පස්සම්බෙය්‍ය කතමාදස අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝකේ අනබිරත සංඥා සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද වික්ඛෝ අරඤ්ඤගතෝ වා රුඛ මූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචෙක්කති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති මේසු පංච සුපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද වික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචෙක්කති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සන්නා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජිහ්වා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ඨම්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාලි ඉතිමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද වික්ඛෝ ඉමමේව කායං උද්ධං පාදතලා අදෝකේසමත්තකාතච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වික්ඛති අත්තේවස්මින් කායේ කේසාලෝ මානකාදන්තාතචෝ මන්සං නාරෝ අට්ඨේ අට්ඨේ ඉතිමින්ජාවක්කන් අදයං යකනන් කිලෝමකන් තියකම් පපාසන් අන්තං අන්ත ගුණං උදරියං පරිසං තිත්තං සෙම්හං කුම්බෝලෝයිතං සේදෝමේදෝ කේලෝ සිංගානි කාලසිකා මුත්තන්ති ඉතිමස්මින් කායේ අසුභානුපස්සී විහරති අයං වච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉලානන්ද බික්කෝ අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචෙක්කති බහුදුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ ඉතිමස්මින් කායේ විවිධා ආබාධා උම්පඤ්ඤන්ති සේයතිදං චක්ඛුරෝගෝ සෝතරෝගෝ ඝානරෝගෝ ජිහ්වාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කන්නරෝගෝ මුඛරෝගෝ දන්තරෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චිරෝගෝ මුචාපස්කන්ධිකා සෝලා විසෝචිකා කොට්ටං ගණ්ඩෝ කිලා සෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චුරක සාවිතච්චිකාලෝ හිත පිත්තං මදුමේහෝ අන්තා පිලකා බගන්දලා පිත්ත සමුට්ටාන ආබාධා සෙම්ම සමුට්ටාන ආබාධා වාත සමුට්ටාන ආබාධා සන්නිපාතිකා ආබාධා උතු පරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතන්නුන්නං ජිගච්ඡා පිපාසා උච්චාරෝ පස්සා හෝති ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහරති අයං වච්චතානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද බික්කෝ උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං වේන්සාවිතක්ඛං නාතිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති අයං උච්චතානන්ද පහන සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද වික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචෙක්කති ඒතං සන්තං ඒතං පනේතං යදිදං සම්ව සංකාර සමතෝ සම්මෝ පදිපටි නිස්සංගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති අයං වච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සඤ්ඤා ඉදානන්ද භික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචෙක්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්බ සංකාර සමතෝ සම්බෝ පරිපටිනිස්සංගෝ තන්නක්කයෝ නිරෝධෝ නිම්බානන්ති අයං වච්චතානන්ද නිරෝධ සඤ්ඤා කතමාචානන්ද සම්බ ලෝකේ අනබිරත සඤ්ඤා ඉදානන්ද වික්ඛෝ යේ ලෝකේ උපාලි උපාදානා චේතසෝ අලිට්ඨානා විනිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදියන්තෝ අයං වච්චතානන්ද සම්බ ලෝකේ අනවිරත සඤ්ඤා කතමාචානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද වික්ඛෝ සම්බ සංකාරේහි අට්ඨි යති හරායති ජිගොච්ඡති අයං වච්චතානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද වික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සම්බකාය පටිසංවේදී අස්ස සෙස්සාමීති සික්ඛති සම්බකාය පටිසංවේදී පස්ස සෙස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංකාරං අස්ස සෙස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංකාරං පස්ස සෙස්සාමීති සික්ඛති තේති පටිසංවේදී අස්ස සෙස්සාමීති සික්ඛති පේති පටිසංවේදී පස්ස සෙස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්ස සෙස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සෙස්සාමීති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී අස්ස සෙස්සාමීති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී පස්ස සෙස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංකාරං අස්ස සෙස්සාමීති සික්ඛති පස්සං භයං චිත්ත සංකාරං පස්ස සෙස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සෙස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී පස්ස සෙස්සාමීති සික්ඛති අවිප්පමෝදයං චින්තං අස්ස සෙස්සාමීති සික්ඛති අවිප්පමෝදයං චින්තං පස්ස සෙස්සාමීති සික්ඛති සමාදං චිත්තං අස්ස සෙස්සාමීති සික්ඛති සමාදහං චින්තං පස්ස සිස්සාමි ති සික්ඛති විමෝචයං චින්තං පස්ස සිස්සාමි ති සික්ඛති විමෝචයං චින්තං පස්ස සිස්සාමි ති සික්ඛති අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමි ති සික්ඛති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමි ති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමි ති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමි ති සික්ඛති නිරෝධානුපස්සී අස්ස සිස්සාමි ති සික්ඛති නිරෝධානුපස්සී පස්ස සිස්සාමි ති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමි ති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමි ති සික්ඛති අයං වච්ඡතානන්දානාපානසති සචේ කෝසං ආනන්ද ගිරිමානං දස්ස බික්ඛුනෝ උපසංකමින්ත්වා ඉමා දස සංඥා භාසෙයාසි තානං කෝපනේතං විඤ්ඤති යං ගිරිමානං දස්ස බික්ඛුනෝ ඉමා දස සංඥා සුන්ත්වා ආවදෝඨාන සෝපටිම් පංසං දෙයාති අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමා දස සංඥා උග්ගයෙන්ත්වා යේනායස්මා ගිරිමානන්දෝ උපසංකමින්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා අභාසි අතකෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා සුන්ත්වා සෝ සෝපටිම් පංසම්බි වුට්ඨායි ජායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථාපලිනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතුතේ